ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ආචාර්ය ආනන්ද සිරිවරත්න මහත්මයා හැම මාසිකම 17 වෙනිදා සිදු කරන දානමයකින් කමයි මේ 2022 වර්ෂයේදී මාර්තු මාසයේ 17 වෙනිදා සිදු කරන්නේ. මේ මාස 16කට පමණ කලින් මියගිය ආචාර්ය දේහිනේ සිරිවරත්න නෝනා මහත්මිය වෙනුවෙන් මාසික මේ පින්කම ඉමාසත්තාවෙන් සියතින්ම සිදු කරනවා. ගත වෙච්ච කාලය පුරාම මේ පින්කම ඉතාම මැනවින් ආනන්ද මහත්මයා සිදු කළා. පින්කම් සිදු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ඒ ස්වාමි දිනියට පුණ්‍යානුමෝදනා කරන්නට. මියගිය ඥාතිවරයෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරද්දී අපේ සිත කොයි ආකාරයට පවත්වා ගත යුතුද කියන කාරණය භාගතුන් වහන්සේ දේශනා කළා. ඒ මියගිය ඥාතිවරුන්ගේ ළඟ තිබෙච්ච යහපත් ගුණාංග සිතට නගාගෙන දක්ෂිනාංග පුද්ගලයන් විශේෂයෙන් දාන ආදී පින්දහම් සිදු කරලා පුණ්‍යානුමෝදනා කරන්න කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. තින ආනන්ද මහත්මයාට තම ස්වාමි දිනිය ගැන බොහෝ මතක සටහන් තියෙනවා. එතුමිය තුළ තිබුණා වූ සීලාදී ගුණධම් පිළිබඳව සිහිපත් කරලා එතුමියගෙන් තමන්ට වෙච්ච සේවය ලැබුණු රැකවරණය ආදරය සෙනෙහස මේ කරුණ සිහිපත් කරලයි එතුමිය වෙනුවෙන් මේ පුණ්‍යානුමෝදනා කරන්නේ. ඒ වගේම ඔබ දානය පූජා කරනකොට ස්වාමීන් වහන්සේලාගේ ගුණයන් අප සිහිපත් කරනවා. භාගතුන් වහන්සේ ජීවමාන කාලයේ වැඩ සිටිය අඤ්ඤා කොණ්ඩඤ්ඤ ආදී ඒ මහරහතන් වහන්සේලාගෙන් ආරම්භ වෙලා සරුවත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලාගෙන් සෝභමාන වෙච්ච ගෞතම සම්බුද්ධ ශාසනය සෝභමාන කළ අතීත වර්තමාන අනාගත කියන කාලන්තරයේ වර්තේ සියලු මහා සංඝරත්න වෙනුවෙන් මේ දානය පූජා කරන්නේ. උන්වහන්සේ ලකාතකින් සීලාදී ප්‍රතිපත්ති වලින් සම්පූර්ණව සිටියා. මේ සද්ධර්මයෙන් සිටේ දරාගෙන ධර්ම භාණ්ඩාගාරයක් වගේ උන්වහන්සේ හිටියා. අනිත් අතෙන් මේ උතුම් සදහම් පණිවිඩය සේවස් 25කට අධික කාලයක් උන්වහන්සේලා පරපුරෙන් පරපුරට රැගෙන ආවා. ඒ අනුව එකතකින් උන්වහන්සේලා ළඟ තිබෙන සීලාදී ගුණධම් අනිත් අතින් උන්වහන්සේලා මේ සම්බුද්ධ ශාසනය සජීවී කරන දක්වපු දායකත්වයේ සේවය කියන මේ කරුණ දෙකම මෙනෙහි කරලයි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අප දානය පූජා කරන්නේ. ඉතින් මේ කරුණ සිත නගාගෙන අප දැන් මේ සූදානම් කරපු දානය මහා සංඝරත්නයට පූජා කරන්න බලාපොරොත්තු වන්නේ. ආනන්ද මහත්මයා ධාර්මික උපයාගත් වස්තුව පිළිගැනීම කරලා ඉමාශ්‍රද්ධාවෙන් සියදින්ම සෝදානම් කරපු මේ දානය අස්කාරි පුද්ගල මහා සංඝරත්නයට බුද්ධ ප්‍රමුඛ ඒ උතුම් මහා සංඝරුවන වෙනුවෙන් පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත කරගන්නා වූ මේ උතුම් පුණ්‍යඵලය මේට මාස 16කට පමණ කලින් මියගිය ආචාර්ය දේහිනේ සිරිවරත්න නෝනා මහත්මිය මේ පින අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින සූපත් විය හැකි දෙමව්පියන් සහෝදරය ඇතුළු යම් තාක් ඥාති පිරිසක් පින් බලාපොරොත්තු වෙන සිටිත් නම් ඒ සියලු ඥාතීහුද මේ පින දැක සූපත් වෙත්වා භාග්‍ය සම්පන්න ජීවිත ළඟා කරගනිත්වා අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මේ හැටියට වාක්‍යය කියලා දානය සංසතු කොට පූජා කරමු. ඉමං බික්ඛං සබරික්ඛාරං බික්ඛෝ සංඝස්සදේම ඉමං බික්ඛං සබරික්ඛාරං බික්ඛෝ සංඝස්සදේම ඉමං බික්ඛං සබරික්ඛාරං බික්ඛෝ සංඝස්සදේම. ඒ වාක්‍යය කියනවා සමගම පින්නතුන් සියදින් සකසාගෙන ආපු දාන වස්තුව මහා සංඝරත්නය වෙනුවෙන් පෝජා වුණා. ඒ තුලින් අප්‍රමාණ තින් සිටිවිලි සිටෙහි ජනිත වුණා. ඒ උතුම් කුසල චේතනාය අප මියගේ ඥාතීන්ට අනුමෝදන් කරවන්නේ. ඉතින් මහා සංඝරත්නයට අප දානයක් පෝජා කිරීමෙන් ලබන ප්‍රධානතම ආනිසංසයක් තමයි උන්වහන්සේ ලැබෙමින් අපට ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරේ විමුක්තියට, මොක්ෂයට, නිවනට පත්වන මාර්ගය. මොහොකින්ද අපේ විමුක්තියට, මොක්ෂයට, නිවීමට පත්වෙන්නේ? ඒ තමයි අප ඇසර දකින රෝපාදී අරමුණු පිළිබඳව හඳගන්නා වූ ස්කන්ධ පංචකය. ඒ අපේ අවිද්‍යාව නිසා උපාදාන ස්කන්ධ පංචකයක් බවට පත් වෙනවා. රූප උපාදාන ස්කන්ධය, වේදන උපාදාන ස්කන්ධය ආදී මේ රූපාදී උපාදාන ස්කන්ධ පංචකයක් අප තමගේ කරගෙන, ඒ මම මගේ මගේ ආත්මය කරගෙන සිටීම නිසා ඇතිවන මේ දුකේ නිදහසනටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඉතින් අපට රූපයක් දකිනකොට අපට නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් මේ දකින රූපය හඳුනාගන්නේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක කියලා. ඒ වගේම ඒ මෙනෙහි කරන සිතත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින අපි දක්සුනොතින් මෙන්න මේක තමයි නිවීම, නිදහස, නැත්තම් පංච පරස්කන්ධය නැමැති වරෙන් නිදහස් වීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අනේ සඳහා මාවත වශයෙන් දේශනා කරේ සම්මාදිට්ඨිය පෙරට යන ආරස්සංගික මාර්ගය. ඉතින් ආරස්සංගික මාර්ගයේ අඛණ්ඩව පිළිපදිමින් ඒ විශේෂයෙන් සතර සතිපට්ඨානය තුළ අපට හික්මැනට අඛණ්ඩව අපේ සිත කය යොදවන්නට පුළුවන් වනොතින් අපට මේ පංච පරස්කන්ධේ නැමැති මහා දුක්ගොඩ බිමින් තියලා මේ දුකෙන් නිදහසනට, විමුක්තියට පත්වෙන්නට අවස්ථාව ලැබෙනවා. සම්බුද්ධ ශාසනයකින් අප ලබන අනගතම ප්‍රතිඵලය වන්නේ මෙන්න මේ දුකෙන් නිදහස් වන්නට. ඒ සඳහා විද්‍යාව ප්‍රහීණ වෙන ආකාරයට එකාතකින් සතර සතිපට්ඨානය තුළ හික්මෙමින්, අනිත්‍යයෙන් සතිපට්ඨාන භාවනා තුළ සමුදය ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති කියපු විදිහට මේ අනිත්‍යතාවය මෙනෙහි කරන්න අපිට දක්සුනොතින් එපමණට අපට මේ මහා දුක් සමුදායෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ සඳහායි බුදුහාඳුර අපට ධර්ම දේශනා කළේ. දුකෙන් නිදහස් වෙච්ච පමණට අපි රාග ආදී කෙලෙස් දහම් වලින් නිදහස් වෙනවා. අපිට මේ සමාජය තුළ නෙළුම් මලක් වගේ විකසිත වෙච්ච සුවඳවත් ලස්සන නෙළුම් මලක් වගේ මේ කෙලෙස් බරිත සමාජය තුළ නිකලෙස් වෙන්නටයි භාගතුන් වහන්සේ අපට මඟ හසර විවර කළ දුන්නේ. ඉතින් ඒ සඳහා මඟ ගමන් කරන්නට ඔබතුමා මේ පූජා කරපු දානයත් ඒකාන්තයෙන්ම ශක්තියක් වේවා. මේ සියලු පින්කම් නිදුක් නිරෝගී සම්පන්නයේ චිරජීවනයේ පිණිසත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත්තා වූ මේ උතුම් කුසල ඵලය ආචාර්ය දේහිනි සෙනවිරත්න මහත්මිය පින් අනුමෝදන් වන්නට පුළුවන් තැනක සිටිත් නම් මේ පින දෙක සුවපත් වෙත්වා. මේ පින සුවපත් වියැයි වෙනත් ඥාති මිත්‍ර ආදීන් වෙත්නම් ඒ හැම දිනමත් මේ පින දෙක පුණ්‍යානුමෝදනා වෙත්වා. මේ පින සුවපත් වියැයි යම් තාක් සත්‍යම් අවීචියේ පටන් බවාග්‍රිය දක්වා පුතන කොහො වෙත්නම් ඒ සියලු සත්‍යෝද මේ පින ඔවුන්ගේම දෑතින් සිදු කරන ලද පින්කමක්සේ දැක සතුටු වෙත්වා. ඒ හැම දිනම සුගතිගාමී වෙත්වා. අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අප ගාථාව කියමින් මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතය. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මිය දෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ආනන්ද සිනිවරත මහත්මයා සිදු කරන සියලු දැහැම කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයන් සැලසේවා. දෙවියන්ටත් මේ පින දෙවිසුර වර්ධනය කරගන්නට උතුම් නිවනින් සැනසීමටත් හේතු වාසනා වේවා කියන පෙතුමෙන් අපි සාදුකාරයකින් දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. සාදු සාදු සාදු. හොඳයි ආනන්ද මහත්මයා, බෙහෙවින්ම සතුටට පත්වන්න හැම මාසයකම අඛණ්ඩව සිදු කරගෙන යන පින්කම් මාලාව අද දිනත් ඊටම වෙනුවෙන් සිය ස්වාමි දියණිය වෙනුවෙන් සිය තින්ම සිදු කරගන්න ලැබුණා කියලා. මේ සියලු පින්කමල ආනිසංසයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සෝපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ස්වාමීන් වහන්සේලා සෙද්ධාතා ප්‍රකාශ කරමින් ආශිර්වාද කරන ඔබතුමාට නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා කියන ප්‍රතිමෙන්. යං කිංචේ වෙන්තං ඉදවා හොරං වා සංගේසු ආයං රතනං පනීතං නනෝ සමන්නත්ති ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු අයං විරාගං අමතං පනීතං යදංජගා සංඛෙමුනි නතේන ධම්මේන සමන්ති කිංචේ ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නන්ති සම්භවං විරන්ත බවස්මින් තේකේන බීජා අවිරුල් හිංජන්දා නිම්වන්ති දේවා යතායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු සම්බේතයෝ විවංජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවස්වන්තරාය සුකේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ නක්ඛන්ත යක්ඛ භූතානං පාපංගහනිවාරණා පරින්තං සානුභාවේන හන්තු තේ